පොසොන් පුන් පොහෝ දිනය අදයි. දිනේ වැදගත්කම අපට පැහැදිලි කළ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ. පොසොන් මාසේ පුර 15ක් පොහොය දවස කියලා කියන්නේ ශ්‍රී ලංකා වාසී ජනතාවට අතිශයින් වැදගත් දිනයක්. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව නව හැරවුම් ලක්ෂ්‍යයකට යොමුනේ පොසොන් පොහොය දවසේ. බුදුහාඳුරන්ගේ ශ්‍රී සද්ධර්මය හේතු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනෙමින් පසුව ලංකාව නව හරපද්ධතියෙන් ඇසුරු කරගනිමින් පැහැපත් මාවතකට ප්‍රවේශ වුණා. මිනිස්සුන්ගේ ගුණය මුල් කොටගත් සමාජයක් නිර්මාණය වුණේ හේතු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු. අපි සේවස් ගණනාවක් පහු කරගෙන අප ගමනේ අපි මුදල ධනය පසක තබලා ඕනෑ අත්දහමක් විසමර තබා ගත්ත ලෝක එකම ජාතිය හැටියට ලෝක ඉතිහාසයේ අපි ගෞරව සම්මාන ලබලා තියෙනවා. ලක්කසියන්ගේ නව හරපද්ධතියෙන් ඇතුව නව මාවතක තරපෑර ඕනේ මහින්දාගමනයෙන් පස්සේ.